You're listening to the Internet Buddhist Radio. Samanara, Susilasha. අනුමුදු මීඳු හිමියන් රැගෙන අපි මේ නිර්මල බුදුදහම ශ්‍රී මහා දිවියන් රැකදේවා. ඔබ මේ සවන් දෙන්නේ ජාත්‍යන්තර බෞද්ධ විකාශනය සවනට සිටිනවා. ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශක ආනන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තත් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තත් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තත් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි. සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. සතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමභන්ති. පානතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මඤ්ඤපනදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මඤ්ඤපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ සම්බං ආමබන්ති. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අභිරමන්තේ භන්තේ භික්ඛු හිමස්මින් ධම්ම විනයේති අභිරමන්ති කෝපාරාය භික්ඛු හිමස්මින් ධම්ම විනයේ කතිපන බන්තේ අත්ථරියා අම්බුතා ධම්මා ඉමස්මින් ධම්ම විනයේ යේ දිස්වා දිස්වා භික්ඛු අභිරමන්ති ඉමස්මින් ධම්ම විනයේති අත්ථකෝ පහරාජ අත්ථරියා අම්බුතා ධම්මා ඉමස්මින් ධම්ම විනයේ යේ දිස්වා දිස්වා භික්ඛු අභිරමන්තිති සුංගෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහාරාද අසුරේන්ද්‍රය අමතා වදාළ පහාරාද සූත්‍රාන්ත දේශනාවේ මාතෘකාවක් මේ ඉදිරිපත් වුණේ. බුද්ධත්වයෙන් අවුරුදු 12ක් ගිය තැන 500ක් සංඝ පිරිස සමඟ වේරංජානුවර වේරංජක බ්‍රාහ්මණතුමාගේ ආරාධනාවෙන් වස්තනමේ සිටි භාග්‍යතුන් වහන්සේ වෙතයි පහාරාද අසුරේන්ද්‍රයා පැමිණියේ. ලෝතුනා බුදු වෙන දවසේ පටන් භාග්‍යතුන් වහන්සේ දැකීම සඳහා මේ පහාරාද අසුරේන්ද්‍රයා නිතර කතා කරගෙන සිටියා. අද යනවා, හෙට යනවා, අනිද්දා යනවා, මම කතා කර කිරින්න අතර අවුරුදු 12ක්ම ගත වුණා. 12 වෙනි වසරේ තමයි මේ අවස්ථාව ලැබුණේ. අසුර භවනේ වේතකෙච්චි පහාරාද සාහු නමින් ප්‍රධාන අසුරේන්ද්‍ර තුන්දෙනෙක් ඉන්නවා. එයින් එක්කෙනෙක් මේ පහාරාද. අසුර භවනේ සිටින අසුරයෝ ඒ ආස්භාවේ මාර්ගඵල නොලබන්නම් වෙනවා. ඒ ඇති කියන අච්ඡන්දික පුජ්‍යලෝ කියන. අසුර භවනේ සිටින අසුරයෝ ත්‍රි හේතක වුණත් ඒ ජීවිතයේ මඟඵල නිවන් ලබන්නේ නැහැ. උතුරු කුරු දෙවියන් වාසී මනුෂ්‍යයෝත් ඒ ජීවිතයේ මඟඵල නිවන් ලබන්නේ නැහැ. එවාගෙම පරිණීමිත වසවත් දිව්‍ය ලෝකයේ සිටින මාරකායික දෙවියෝද ඒ ජීවිතයේ මඟඵල නිවන් ලබන්නේ නැහැ. ඒ ආයත කියන අච්ඡන්දික අභව්‍ය පුජ්‍යලෝ කියලා. හැබැයි මහා පින් ඇති අය යම් හේකින් අනාගතයට හේතු සම්පන්න වෙනවා. එින් පහාරාද අසුරේන්ද්‍රයා 12 වෙනි වසරේ තමන්ගේ විශාල අසුර සේනාවක් ිරවරාගෙන මහා දවාලේ සරුවක්ඥන් වහන්සේ වැඩ ඉන්න තැනට ආවා. සරුවක්ඥන් වහන්සේ වැඩ සිටියේ වේරංජා නගරයෙන් පිටත නලේරු කුචුමන්ද කියන දේවස්ථානයක් තිබුණා. මේ දේවස්ථානයේ දීර්ඝ කාලයක් නලේරු කියන යක්ෂයෙකුට බුදු පූජා පැවැත්වූ තැන. පසු කාලයක බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ තැන විහාරස්ථානයක් බවට පත් වුණා. කුචුමන්ද කියන්නේ කොහොඹ ගහනේ, කොහොඹ ගහක් ආශ්‍රිතවයි මේ දේවස්ථානයේ පිහිටා තිබුණේ. එසා නලේරු කුචුමන්ද නමින් හැඳින්වෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පැමිණි පහාරාද අසුරේන්ද්‍රයා තමන්ගේ සිතේ අතා දැනගත යුතු ප්‍රශ්න රාශියක් දරාගෙන ආවා. නමුත් බුද්ධ තේජස නිසා මෙතුමා වැඳ නමස්කාරයෙන් එකක් පසක හිටගත්තේ නමුත් කිසියම් දෙයක් කියාගත නොහැකිව යටිකුරු වෙලාලු නෙත් ඇතුව බිම් බලාගෙන හිටියා. ඉතරුවක් යන වහන්සේ දන්නවා තමන් වහන්සේම පළමුවෙන් කතා කළ යුතු නිසා මේ පහාරාදා සුරේන්ද්‍රයා කතා නොකරන බව දන්නවා. ඒ දැනගෙන උන්වහන්සේම ප්‍රශ්න ඇසුවා. අභිරමන්තේ කෝ අභිරමන්තේ නොකෝ පහාරාද අසුරා මහා සමුද්දි. මේකයි ඇසූ ප්‍රශ්නේ. පහාරාදයේ අසුරයෝ මහා සාගරයේ සිත් අලවා වාසය කරනවාද? මෙයින් පහාරාද අසුරේන්ද්‍රයාට ලොකු අවදීමක් වුණා. තමන් නිතර හැසිරෙන යමේන ස්ථානීය ගැනම ඇසීම නිසායි. කාට නමුත් කතාවක් දිගට පවත්වා ගන්න නම් දන්න දෙයක් එසේමයි කියන්න පිළිතුරු කියපු දෙයක් ගැනම අහන්නට ඕනේ. ඉතින් මේ පහාරාද අසුරේන්ද්‍රයාගේ ਸਰුවක්යන් වාසය ඇතුවේ ඔහු දන්න දෙයක් ගැනයි. නිතර හැසිරෙන තැනක් බැවින් මහා සාගරය ගැන සියල්ල ඔහු දන්නවා. ඒ දන්නා තැන ගැන ඇතු නිසා කිසියම් පැටලීමක් නැතුව පිළිතුරු දෙන්න පුළුවන්. එතුමාට ලොකු අවදීමක් ඇති වෙලා අභිරමන්තකෝ බන්තේ අසුරා මහා සමුද්දේ කියලා ස්වාමීන් එසේය මහා සාගරයේ අසුරයෝ සිත් තලවා වාසය කරනවා කියන පිළිතුරු දුන්නා. දැන් ඉතින් කතාව ආරම්භ වුණා. දරුවක්යන් වහන්සේට අවශ්‍ය වුණේ මේ අසුරයන්ට මාර්ගඵල ලබා දීම නෙමෙයි. මේ අසුරයන්ට අනාගත සුභ සිද්ධිය සඳහා ධර්ම අවබෝධයක් ලබා දීමයි. අසුරයන්ට මාර්ගඵලයේ ජීවිතේ නොලැබෙන බව මනමින් දන්නවා. එවැනි අවස්ථාවල අනාගත හේතු සම්පන්න වනු පිණිස මහත් කරුණාවෙන් ධර්මානුශාසනා පවත්වනවා. දැන් මෙතන විශාල ලක්ෂ සංඛ්‍යාත අසුර පිරිසක් ඉන්නවා. ඒ ඇයට අනාගත හේතු සම්පත් වෙනවා මේ බණ ටික දේශනා කිරීම. දැන් ඉතින් පහාරාද අසුරේන්ද්‍රයාගෙන් සරුවක් යන වාසේ නැවත ඇසුවා. කතිපන පහාරාද මහා සමුද්දේ අච්චරිය අබ්බුත ධම්මා. මේ දිස්වා දිස්වා අසුරා මහා සමුද්දේ අභිරමන්ති. පහාරාදය අසුරය යමක් දැක දැක මහා සාගරයේ සිත්තලවා වාසය කරනවා නම් ඒ මහා සාගරයේ අසුරයන් සිත්තල වීමට හේතු වෙන ආශ්චර්ය අද්භූත ධර්ම කොපමණ තියෙනවද? මේ ප්‍රශ්නේ සරුවඥන් වහන්සේ ඇසුවා. ඒ ගැන තවත් ලොකු සතුටක් ඇති වුණා. කිසියම් ප්‍රතිජන්මක් නැතුව පැටලීමක් නැතුව කෙලින්ම පිළිතුරු දෙන්න එතුමාට පුළුවන්. අට්ඨකෝ බන්තේ අච්චරිය අම්බුත ධම්මා මහා සමුද්දේ. ඒ දිස්වා දිස්වා අසුරා මහා සමුද්‍ය අභිරමන්ති. ස්වාමීනි යමක් දැක දැක අසුරයෝ මහා සාගරයේ සිත්තලවා වාසය කරනවාද? එවැනි මහා සාගරයේ සිත්තලවා වාසය කිරීමට හේතු වෙන ආශ්චර්ය අද්භූත ධර්ම අටක් තියෙනවා. ඒ මොනවාද? මහා සමුද්ද බන්තේ අනුකුබ්බ නින්න අනුකුබ්බ පොළෝ අනුකුබ්බ පබ්බාරෝ නේ ආයතේනේව පපාතු අයම් පතමෝ අච්චරියෝ අබ්බුතෝ ධම්මෝ මහා සමුද්දි. ස්වාමීනි මේ මහා සාගරයේ අනුපිළිවෙලක් තියෙනවා. නේ ආයතේනේව පපාතු එක ගමම්ම විශාල ප්‍රපාතයකට පත් වෙලා නැහැ. අඟලෙන් වියතෙන් රියෙන් බමයෙන් යදුනෙන් මෙහෙම ටිකෙන් ටික ගැඹුරු වෙලා මහා මේරු පර්වත ප්‍රාන්තයේ දිනකොට පැටලෙනකොට 84000ක් දුම් ගැඹුර කියලා තියෙනවා. මේ මහා සාගරයේ අනුපිළිවෙලින් ගැඹුරු වී ඇති බව මහා සමුද්‍රයේ තියෙන පළමුවේ නිතම ආශ්චර්ය අද්භූත කාරණයයි. මේ දැක දැක අසුරයෝ මහා සමුද්‍රයේ බොහොම සෙත් අලවා වාසය කරන සතුටින් වාසය කරනවා. පුරසපරම්බන්තේ මහා සමුද්ද චිත ධම්මෝ වේලං නාති වත්ති. අයම් මහා සමුද්දේ ဒုတိයෝ අච්චරියෝ අම්බුතු ධම්මෝ. ස්වාමීනි මහා සමුද්‍රයේ දෙවෙනි ආශ්චර්ය අද්භූත ධර්මය නම් මේකයි. මහා සමුද්‍රයේ සමා පිහිටා සිටින තැන සිටිනවා විනා වෙල පනින්නේ නැහැ. වේලං නාති කමති වෙරළ ඉක්මවා ගොඩ බිමට පැටලෙන්නේ මහා සාගරේ. විශාල රැළමයක පෙරළි පෙරළි ඇවිල්ල දෙරමේ හැපි ආපස්සට තල්ලු වෙනවා. මේ මහා සාගරයේ වෙරළ නොපනින බව මහා සමුද්‍රයේ තියෙන දෙවෙනි ආශ්චර්ය අද්භූත ධර්මයයි මේක දැකමින් අසුරයෝ මහා සාගරයේ සිත්ල්වා වාසය කරනවා. පුරච්ච පරම්බන්තේ මහා සමුද්දෝ මේ මතේන කුණතේන පවස්සති. ඒ කියන්නේ මහා සාගරය පවිත්‍රයි. මහා සාගරයේ යම්බඳු හිතකින් කුණපයක් ආවා නම් එසේ නැත්නම් මහා සාගරයේ මේ යන සතෙක් ඇත්තොත් ඔහුගේ මූර්ත ශරීරය වහාම ගොඩබිමට තල්ලු කරනවා. තලයට නැත්තම් ගොඩබිමට තල්ලු කර දානවා. ඒ මහා සමුද්‍රයේ කිසියම් කුණපයක් සැඳීම උපවට්නා බව මහා සමුද්‍රයේ තියෙන තුන්වෙනි ආචාර්ය අද්භූත ධර්මයයි. ඒක දැකමින් අසුරයෝ මහා සාගරයේ සිත්කල්වා වාසය කරනවා. එසේම ස්වාමීනි, මේ මහා සාගරයේ සතර දිගින් මෙයක් නම් ගොත් ඇති ගංගාවන් ගලා බහිනවා. දඹදිවතලේ මැද්දෙන් ගලන ගංගාවන්ම ගංගා, යමුනා, අචිරවතී, සරබු, මහි පංච මහා ගංගාවක් මෙයක් නම් වලින් ගලා බහිනවා. ඒ ගලා බස්නා සීලම ගංගාවෝ මහා සමුද්‍රයේ ප්‍රතිත වූයන් පසුව පළමු නම් ගොත් සියල්ල හැරදම මහා සමුද්‍රයේ කෙනෙක් නමක් ඇති බවට පත් වෙනවා. මේක මහා සාගරයේ සතරවෙනි ආචාර්ය අද්භූත ධර්මයයි. මේ දකිනින් අසුරයෝ මහා සාගරයේ සිත්ල්වා වාසය කරනවා. එසේම ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මේ මහා සාගරයේ කොපමණ ගංගා ජලයේ ගලා ආවත් ධාරා නිපාත අහසින් වැසි වැස්සත් මහා සාගරයේ ඉදමදි වීමක් නැහැ, උතුරා යාමක් නැහැ. ඒ මහා සාගරයේ තරම් ජලස්කන්ධයේ ස්ථානයක් දරාගෙන තියෙනවා. මේක මහා සාගරයේ හිදීන පස්වෙනි ආශ්චර්ය අද්භූත ධර්මයයි. මේ දැකීමෙන් අසුරයෝ මහා සාගරයේ සිත්ල්වා වාසය කරනවා. එසේම ස්වාමීනි, අයම් මහා සමුද්දෝ ඒක රසෝ ලෝණ රසෝ. මේ මහා සාගරයේ කොතනින් ගියේ බිඳුවක් ගත්තත් එහි ඇත්තේ එකම රසයයි, ලුණු රසයයි. එනි කිසියම් රසයක් එහි ඇත්තේ නැහැ, ලුණු රසයේ පමණයි තියෙන්නේ. මේක මහා සාගරයේ 6 වෙනි ආචාර්ය අද්භූත ධර්මයයි. මේක දැකමින් අසරියෝ මහා සාගරයේ සිත්ල්වා වාසය කරනවා. එසේම ස්වාමීනි, මහා සාගරය විශාල ප්‍රමාණයේ රංගුවන් වලට ආකරයක්. ඒ කියන්නේ මුත්තා, මණි, වේලුරියෝ, සංකෝ, ශිලා, පවාලං, රජකං, ජාතරූපං, ලෝහිතංකෝ, මසාරගල්ලං කියන දසවිද රත්නයන්ගෙන්ම පිරලා තියෙන මහා සාගර පත්ල. මේ මහා පොළවේ තියෙන රංගුවන් වලට වඩා විශාල ප්‍රමාණයක් තියෙන්නේ මහා සාගර පත්ලේ. ඒ දසවිද රත්නයන්ද මහා සාගරයේ ආකරයක් වීම මහා සාගරයේ තියෙන සත්‍යනේ ආශ්චර්ය අද්භූත ධර්මයයි. ඒ දසිනේ අසුරයෝ මහා සාගරයේ සිත්කලවා වාසය කරනවා. එසේම ස්වාමීන් මේ මහා සාගරයේ අසුරයෝද නාගයෝද මේ අය යදුන් සිය ගණන් දහස් ගණන් දිග මහත ඇති මහා භූතයෝ මේ මහා සාගරයේ වාසය කරනවා. භක්තියන් වශයෙන් තිනි, තිමිංගල, තිමිර පිංගල, අජ්ජාරෝහ, ආනන්ද ආදී විශාල මත්ස්‍යෝ මේ මහා සාගරයේ වාසය කරනවා. සමහර මත්ස්‍යකලෙන් යොදුන් 100ක් දිගයි. සමහර මත්ස්‍යකලෙන් යොදුන් 200ක් දිගයි. සමහර මත්ස්‍යකලෙන් යොදුන් 300ක් දිගයි. සමහර මත්ස්‍යකලෙන් යොදුන් 400ක් දිගයි. සමහර මත්ස්‍යෝ යොදුන් 500ක් දිගයි. ඒ වගේම අසුරයෙක් විදිහට විශාල ශරීරයක් ඉන්නවා. බාහුව අසුරේන්ද්‍රයාම යුදුන් 84000ක් උසයි කියනවා. ඒ තරම් පුදුම ශරීරයක සත්වයෝ මේ මහා සාගරේ වාසය කරයි. ඒ මහා ශරීරයක මහා සත්‍යයන්ට වාසස්ථාන වීම මහා සාගරයේ අතවෙනි ආචාර්ය අද්භූත ධර්මයයි. මේක දැකදැයි අසුරයෝ මහා සාගරේ සිත්ල්වා වාසය කරනවා කියා තමා හොඳට දන්න පළපුරුදු ඇති තැනක් බැරිව මහා සාගරයේ තියෙන ආශ්චර්ය අද්භූත කාරණා අට සරුවක්යන් වහන්සේ ඉදිරියේ නොබියව නොපැකිල පහරා දර්ශෙන්ද ප්‍රකාශ කළා. ඊළඟට සම්මුත් ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ අබිරමන්ති බන්තේ දෙක්කො ඉමස්මින් ධම්ම වෙනදී භික්ෂූන් වහන්සේලා මේ බුදු සසුනේ සිත් අලවා වාසය කරනවාද ස්වාමීනි කියලා ඇසුවා. අභිරමන්තිකෝ පහාරාද භික්ඛු ඉමස්මින් ධම්ම විමයේ. පහාරාදය භික්ෂුන් වහන්සේලා මේ බුදු සසුනේ සිත් අලවාගෙනම වාසය කරනවා. හතපන බන්තේ අච්චාරිය අබ්බුත්තා ධම්මා ඉමස්මින් ධම්ම විමයේ. ස්වාමීන් මේ බුදු සසුනේ ආචාර්ය අද්භූත ධර්ම කොපමණ තියෙනවද? අට්ඨකෝ පහාරාද අච්චාරිය අබ්බුතා ධම්මා ඉමස්මින් ධම්ම විමයේ. පහාරාදයේ මේ බුදු සසුනේ ආචාර්ය අද්භූත ධර්ම අටක්තිය. එතෙන්දී සරුවඥන් වහන්සේට පුළුවන් අටක් නෙමේ කෝටියක් අසංකේයයක් වුණත් මේ බුද්ධ සාසනයේ තියෙන ආචාර්ය දේවල් කියන්න පුළුවන්. නමුත් මේ පහාරාද අසුරේන්ද්‍රය ඉදිරිපත් කළ මහසාරයේ ආචාර්ය කාරණා අටට සංසන්දනය වෙන පිණිස ඒ සීලම බුද්ධ ගුණයන් පද අටකට එක්වාසු කරලා සම්පෙන්දනය කරමින් අටක් පමණ දේශනා කළා. පහාරාද අසුරේන්ද්‍රය මේ බුදු සසුනේ ආචාර්ය බුදු ධර්ම අටක් තියෙනවා කියන එක ඉදිරිපත් කරමින් ඒක විස්තර කළා. පහාරාදය මේ මහා සාගරයේ අනුතිරිවිලෙන් ගැඹුරු වූවා නේද? අඟලෙන් වියතෙන් බඹයෙන් රියනේ, කියලෙන් බඹයෙන්, ඔයග්න ඉස්බයෙන්, යස්තියෙන් ඉස්බයෙන්, ගව්වෙන් දෙගව්වෙන්, යොදුනේ කොම ගිහල 84,000ක් දුන් ගැඹුරු වෙලා තියෙනවනේ. ඒ වාගේ අයන් ධම්ම වෙනියෝ අනුකුබ්බ සික්ඛා, අනුකුබ්බ කිරියා, අනුකුබ්බ ප්‍රතිපදා. මේ ධර්මයෙන්ය අනුතලියෙන් හික්මිය යුතු ශාසනය. අනුපිළිවෙලින් ක්‍රියා කළ යුතු ශාසනයක්. අනුපිළිවෙලින් පිළිපැදිය යුතු ශාසනයක්. එයින් අනුකුබ්බ සික්ඛා කිව්වේ සීලය. සීලය සියල්ලෙන් සියල්ල පරිපූර්ණ සීලයේ පළමු කොට සමාදන් වන්නේ නැහැ. සීලෙන් මුලින්ම සමාදන් වගන්නේ ත්‍රිසරණයයි. නැත නිත්‍ය සීල වාසයෙන් ගෘහස්ත පංච සීලය ආජි වස්තමක සීලයයි. එවාගේම උපෝසත වාසයෙන් අෂ්ටාංග සීලයයි. නිත්‍ය වාසයෙන් දස සීලයයි. ශාසනික වශයෙන් සාමනීර දස සීලයයි. ඊළඟට උපසම්පදා කෝටියක් සංවර සීලයයි. මෙම අනුකුබ්බ සික්ඛා අනුපිළිවෙලින් මේ ශික්ෂාව ක්‍රිය යුතු ශාසනයක්. එවැගේම අනුකුබ්බ කිරියා දුතාංග ධර්ම 13ක් මේ බුදු සසුනේ තියෙන. ඒ දුතාංග ධර්ම ඕමක මැදින් උත්කෘෂ්ඨ වශයෙන් ගතවත් 39ක් තියෙනවා. ඒවා අනුපිළිවෙලින් පුරනවා. පළමුවෙන් ඕමක, දෙවනුව මධ්‍යම, තුන්වනුව උත්කෘෂ්ඨ. මේම දුතාංග 13 අනුපිළිවෙලින් ක්‍රිය යුතු වෙනවා. ඒක කියන අනුපබ්බ ක්‍රියා. අනුපිළිවෙලින් ක්‍රියාකාරීව දුතාංග පුරනවා. කෙලෙසුන් අනුපිළිවෙලින් තුනී කරගෙන ලියලියා යනවා. අනුපබ්බ ප්‍රතිපදා. එවැන්ගේම සමථපාසනා භාවනා පිළිවෙතත් අනුපිළිවෙලින් යා යුතු ශාසනයක්. එකවරටම ආයතකේනේ වඤ්ඤා පටිවේදෝ. එකවරටම රහත් වෙනවා නෙමෙයි. ඉස්සෙල්ලාම සීල විසුද්ධිය පුරනවා. චතුපාරිශුද්ධ සීලය මනරින් පුරනවා. ඊළඟට චිත්ත විසුද්ධිය සඳහා උපචාර භාවනා, උපචාර ධ්‍යානය, ඊළඟට රූපාචර පළවෙනි දේන තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන, අරූප සමාපatti හතර, දැන් ආනාපාන සති, දක්ඛින් සාකාර සමාධි, ඊළඟට ඕදාත කසල සමාපatti, ධම්මයාර සමාපatti, බුද්ධානුස්සති, අවිඥානික දස අසුබ, මරණානුස්සති, ඊළඟට කසල 10. ඔය විදිහට උපචාර කර්මස්ථාන සහිතව මේ උපචාර අර්පණ කර්මස්ථාන අනුපිළිවෙලින් වදනවා. එයින් නොනැවති ditthiye suddhiye sankāvitrane visuddhiye magga magga ñāna dasana visuddhiye patipada ñāna dasana visuddhiye kiyene මේ පිළිවෙත් අනුපිළිවෙලින් වදනවා. ඒ අනුපිළිවෙලින් සමථ විපස්සනා භාවනා වැඩිමින් තමයි අඤ්ඤා පටිවේදෝ අරිහත්ත්වයට දක්වා ප්‍රතිවේද ලැබෙන්නේ. මේසා මහා සාගරයේ අනුපිළිවෙලින් ගැඹුරු වූ වාසේ මේ බුදු සසුන තිසරණේ පටන් අනුපිළිවෙලින් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ගැඹුරු වී සමථයෙන් විපස්සනාවෙන් ගැඹුරු වී බෝධිපාක්ෂික ධර්මයන් ගැඹුරු ධර්මයන්ගෙන් ගැඹුරු වී රාගේම ධ්‍යාන සමාපatti සමාපatti අභිඥාවන්ගෙන් ගැඹුරු වී විපස්සනා ඥාන අනුපිළිවෙලින් ගැඹුරු වී ගොස් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලත් අනුපිළිවෙලින් ගැඹුරු වී ගොස් අරිහත්ත්වයේ සාක්ෂාත් වෙනවා. මේක බුද්ධ ශාසනයේ තියෙන පළමුවෙනි ආචාර්ය අද්භූත ධර්මයයි. මේ දැක දැක මගේ ශ්‍රාවකයෝ බුදු ශාසනයේ සිත් අලවා වාසය කරනවා. පහරාදයේ මේ මහා සාගරයේ විශාල රැළගෝ වේගය ඇවිල්ලා නිර්ලේ හැපි ආකාශයට යනවා විරණික් මුවන් නැතුව වගේ මේ බුදු සසුනේ තියෙනවා දෙවෙනි ආචාර්ය අද්භූත ධර්මය. යම් මම සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තම් මම සාවකා ජීවිත හේතුම්ති නාතික්කමන්ති. මගේ ශ්‍රාවකයන් සීලේ හැමති විරණික් මුවා යන්නේ නැහැ. මගේ ශ්‍රාවකයන්ට යම් ශික්ෂාපදයක් මා පනවා ඇතොත් තමන්ගේ ජීවිත හේතුයෙන් වත්තේ ශික්ෂාපද බිඳගන්නේ නැහැ මගේ ශ්‍රාවකයෝ. මේ නිසා සීලේ නැමෙති වෙරළ කලින් නැති බැවින් මගේ ශාසනයේ සෑමදාම තිත ධම්මෝ සෑමදාම ඒ එකම සත්‍යයෙන් පහතිනවා නැත්නම් උල්ලංඝනය නොවි පවතිනවා. මෙන්න මේක බුදු සසුනේ තියෙන ආචාර්ය අද්භූත ධර්ම වලින් දෙගන්නයි. මේ බුදු සසුනේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවුවනක් පිරිසම තමන් සමාදන්ව ගන්නා සීලයේ ශික්ෂාපද නොමිද ජීවිත හේතුන්වත් නොමිද ආරක්ෂා කර ගැනීම නැමැති වරල නොතනීමේ මේ ආචාර්ය අද්භූත කාරණා නිසා මගේ ශ්‍රාවකයෝ බුදු සසුනේ සිත් කල්වා වාසය කරනවා. එසේම පහරාදයේ මේ මහා සාගරය කවදාකවත් මෘත ශරීරයක් එක්ක ජීවත් වෙන්නේ මහා සාගරයේ කොපමණ මෘත ශරීර මලකුණු ගලාගෙන ආවත් මහා සාගරය ඇතුලේ යම් සතේ කනුරේ කුලොත් ඔහුගේ ශරීර වහාම ගොඩබිමට තල්ලු කරනවා. මහා සාගරයේ සබා ගන්නා මලකුණක්. ඒ වගේ මගේ ශාසනයත් පිරිසුදුයි. මගේ ශාසනයේ යම් බඳු දුස්සීල පාප ධම්ම පුජ්‍යලයක් උත්. දුස්සීල පාප ධම්ම සංකස්සර සමාචාර අන්තෝ පූති අස්සමන සමන පටිඤ්ඤා අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී පටිඤ්ඤා අන්තෝ පූති අවසුත අසම්බුජාත මේ කියන ලකුණු ඇති පාප ධර්මයේ පුජ්‍යලෝ ඇතොත් ඒ පුජ්‍යලයෝ මහා සංඝයා එකතු වී වහාම ශාසනයෙන් දෙරපණු ලබනවා. යම් හේකින් අප්‍රසිද්ධ වෙවැනි ගතිගුණ ඇති කෙනෙක් ඇතොත් ඔහු සංඝයාගෙන් අහසට පොළොවසේ දුරස්ත පුජ්‍යලෙස් වෙනවා. සංඝයාත් සංඝ කර්මයන් ඇතුළේම සිටියත් ඔහු සංඝයාගේ ගුණධර්මයන්ගෙන් දුරස් වූ පුජ්‍යලෙස් වෙනවා. කොට සුගතියවත් නිවනවත් කිසිසේත් ලැබෙන්නේ නැහැ. මෙන්න මේක නිසා බුද්ධ ශාසනයෙහි ඒ මලකුණ වැනි අපිරිසුදු පුජ්‍යලයන් වාසය නොකරන බව බුද්ධ ශාසනයේ තුන්වැනි ආචාර්ය අද්භූත කාරණයයි. මේ දසනින් මගේ ශ්‍රාවකයෝ බුදු සසුනේ සිත් අලවා වාසය කරනවා. එසේම පහරාදය මේ මහා සාගරයට වැටෙනවා ගංගා යමුනා අචිරවතී සරභූමහී නමින් නම් ගොත් ඇති ගංගාවෝ. මහා සාගරයට වැටුණාම පළමු නම් ගොත් කියල හැරදමා එකම මහා සමුද්‍රය කියලා නමක් ඇති බවට පත් වෙනවා. එයින් මේ ගංගා යමුනා අචිරවතී සරභූමහී කියන මේ ගංගා පහ ඊට කලින් ඊටත් වෙන වෙන නම් ගොත් ඇති උපැවතුණා. ජම්බුද්දීපය විශාලත්වයෙන් යොදුන් 10000ක් වටා ප්‍රමාණයෙන් යුක්තයි. එන් යොදුන් 4000ක්ම සාගරයට යටවි. යොදුන් 6000යි ඉතුරු තියෙන්නේ. ඒ යොදුන් 6000ෙන් 3000ක පමණක් මනුෂ්‍ය වාසයේ තියෙනවා. යොදුන් 3000ක ප්‍රමාණය හිමාල වනාන්තරයේ පවතිනවා. හිමාල වනාන්තරයේද යොදුන් 500 තරම් උස ඇති විශාල හිම කූට 500කේ 84000කින් යුක්ත වෙනවා. ඒ අතරින් ගලාගෙන එන ගංගාවල්ම 500කට වැඩි. ඒ අතරේ හිමවත් ප්‍රදේශයේ මධ්‍ය භාගයේ තියෙනවා විශාල ගිල් හතක්. අනවතත්තවිල, කර්ණමුණ්ඩවිල, රතකාරවිල, කුණාලවිල, ශබ්දන්තවිල, මන්දාකිණීවිල, සීහපපාතවිල කියලා. එමෙවින් හතම වට ප්‍රමාණයෙන් එක හා සමානයි. දිගින් පාළි යදුන් 50 වෙන රට ප්‍රමාණය ගත්තොත් දුන් 150 වට ප්‍රමාණය. එන්නේ අනෝතත් විල කියන එකෙන් තමයි ආරම්භ වෙන්නේ මේ පංචමහා ගංගාවන් ගැලීම. අනෝතත් විල වටේ තියෙන විශාල පර්වත වළලු පහ. ඒ කියන්නේ සුදර්ශන පර්වතේ චිත්‍රකෝට පර්වතය, අංජන පර්වතය, ගන්ධමාදල පර්වතය කේලාස කුවට පර්වතය කියලා. මේ පර්වත පහ මුලින් විශාලයි අගින් කුඩයි යොදුන් 200 තරම් උස ප්‍රමාණයෙන් යුක්තයි. හරියට කපුටාගේ තොඩහා සමානයි පැවැත්ම තෙනීම හැඩරූපම. මේ පර්වත පහ මුදුරෙන් එක්කාසෙලා මූණට මොන හේතු වෙලා මේ පර්වත පහට යට වෙලා තමයි අනුවත්ත් වෙන පරිතිනි. පර්වත පහක් ඇති බැවින් දොරටු හතරක් මෙතන තියෙනවා. කවදාකවත් ඉරේලියක් ඇටෙන්නේ ඉරකෙලින් යනකොට. ඒකම ඡයදාව දෙකි දේවානුභාවෙන් වර්ෂාපතනය වෙනවා. දෙවියන්ට නාගයන්ට ගරුණ ගාන්ධර්වයන්ට මේක වාසස්ථානයක් මේ පර්වත පහ. ඒකේ සුදර්ශන පර්වතයේ තනිකර සිද්ධි. තනිකර ස්වර්ණ. ඊළඟට චිත්‍රකෝට පර්වතයේ සත්‍රුවක්. එවාගෙම හේලාසකෝට පර්වතයේ තනි රිදි. අංජන පර්වතයේ අඳුන් වර්ගයක්. එවාගෙම ගන්ධමාදල පර්වතයේ මිශ්‍රක පර්වතයක් එහි ලෝතියන කිලෝම සුවඳ වර්ග තියෙන පර්වතයක්. ඉතින් මේවාට ඊතර වර්ෂාපතනයේ ඇති බැවින් පෑදාව නිතරම ජලයේ මේ විරත ගලාගෙන එනවා. ගිලේ තියෙන ජලයෙන් දොරටු හතරකින් විශාල ගම් දොරටු හතරකින් පිට වෙනවා. නැගෙනහිර දොරටු, දකුණු, බටහිර, උතුරු දොරටු වලින්. ඒ දොරටු හතර ආශ්‍රිත තමයි එක සතුන් විශේෂ වශයෙන් ලැබෙන්නේ නැත්තම් බෝ වෙන්නේ. එක දොරටුවක් වෙන සිංහ මුක. ඒ ප්‍රදේශයේ සිංහෝ ජීවත් වෙනවා. තාත් ප්‍රදේශයක් කියන අතර දොරටුවක් ඇතුන් වාසය කරන. ඒ ප්‍රදේශෙට කියන්නේ හස්ති මුක දොරටුව. තා ප්‍රදේශයක ආශ්‍රයම් බෝ වෙන පැත්තක්. අස්වමක දොරටුව. තා ප්‍රදේශයක වෘෂභය. ඒ වෘෂභ දොරටුව. ඉතින් මේ දොරටු හතරෙන් විශාල ගම් මොයවල් හතරක් ගලාගෙන යනවා. මේ ගංගාවල් හතර එකට එකක් කලවම් වෙන්නේ නැතුව හැප්පෙන්නේ නැතුව ගිල වටේ තුන් තුන් වටක් ප්‍රදක්ෂිනා වෙන හැටියට ගමන් කරනවා චක්‍රාකාරී. එතකොට මේ චක්‍රාකාරයෙන් දක්ෂිනා වර්තව ගලන මේ ගංගාවල් අතුරින් නැගෙනහිර දොරටුවෙන් පිට වූ ගං ජලය නැගෙනහිර මුහුදට ගින් වැටෙනවා. උතුරෙන් පිට වෙන දොරටුවේ වතුර ජලය උතුරු මහා මුහුදට වැටෙනවා. බටහිර දොරටුවෙන් ගලා යන මේ ජල ස්කන්ධය බටහිර ඉරලෙන් මුහුදට වැටෙනවා. දකුණු දොරටුවෙන් පිට වෙන ජල ස්කන්ධය අර වාගේ සවිතක් ගිල වටේ ප්‍රදක්ෂිනා කරමින් දකුණු පැත්තට ගලාගෙන ගිහිල්ලා යදුන් 60ක් ඈතට යනවා. ගල් තලාවක් උඩින් ඊළඟට ගින් විශාල ගල් පර්වතයක හැපිලා අහසට වීසෙනවා. අහසට වීසෙලා සියුම් දූවිලි වාගේ ජලය අහසේ වීසෙලා ගින් කියංගල පොකරණේක නැතන පතිත වෙනවා. එතනින් ඉවරගෙන යන තවත් යදුන් 60ක් ඈතට ගිහින් පොළොව තලාගෙන උමංග ගංගාවක් හැටියට තවත් යදුන් 60ක් යනවා. ඊළාට විඤ්ඤාසයෙන් පර්වතයක හැටි ඒ විදගෙන ඇඟිලි පහක් වාගේ පත්වලකින් මේ ජලයේ පිටේලා තමයි පංච මහා ගංගාවක් බවට පත් වුනේ. එයින් මුල් අවස්ථාවක් අනෝත්ත්ව ගිල. ඒක පළවෙනි ගෝත්‍රයේ නම. ඊළඟට දකුණු දොරටුව. ඊළඟට අර තුන් වාරයක් ප්‍රදක්ෂිණා කරගෙන ජලයට කියනවා ආවර්ත ගංගාව කියලා. යදුන් 60ක් තරම් අර කළු ගවතලා ඒවා මිහිතලේ පතිත වෙන තැන් කියලා තියග්ගල පොක්කරණී කියලා. නැවත ඉවර කපාගෙන ඉවර පලාගෙන විදගෙන යන යදුන් 60ක් ප්‍රමාණයට කියනවා බහල ගංගාව කියලා. නැවත පොළොව පලාගෙන අර ගින්ජා පර්වතයේ හැටීමතෙක් යන ගමනට කියනවා උමං ගංගාව කියලා. ඊට පස්සේ තමයි ගංගා යමුනා අචිරවතී සරබු මහී නමින් ගංගා පහක් බාට පැති සත මැද්දෙන් ගලාගෙන ගිය මහා සාගරයට වැටෙන්නේ. ඉතින් මේ තේලේ තේලියට ආපු නම් තේලිය ඔක්කොම මහා සාගරයට වැටුනාම එකම නමක් බාට පත් උනා. මේක මහා සාගරයේ තියෙන තුන්වෙනි හතරවෙනි ආශ්චර්ය අද්භූත කාරණයයි. මේක දකිනින් මහා සාගරයේ අසුර සිත්තලවා වාසය කරනවා වගේ මගේ ශාසනයේදී ශාත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර නමින් මේ වංශ කුල ගෝත්‍රයත් ඔයයිලා මහණ වෙනවා. මහණුණාට පස්සේ මුලින් හැදුන්නු ඒ නම් ගොත් සියල්ලම හැරදමා සමනා සත්‍යපුත්‍යා කියන උතුම් නමක් ඇති බවට පත් වෙනවා. ඒ කියන්නේ එකම නමක් බවට පත් වෙනවා. ශ්‍රමණ සාස්ත්‍ය පුත්‍රයෝ කියන මේ සම්මතයට පත් වෙනවා. ඒක මහා බුද්ධ ශාසනය මගේ බුද්ධ ශාසනයේ තියෙන හතරවෙනි ආචාර්ය අද්භූත ධර්මයයි. මේක දසමෙන් මගේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා සිත් අලවා වාසය කරනවා. පාරාදයේ මහා සාගරයේ තහස්පතින් දස දිසාවෙන් ගංගා ජලයේ ගලා ආවත් අහස පුරා ධාරාණ ප්‍රාප්ත වෙහි ගැස්සත් ඉද මදි වීමක් නොවෙන වගේ මේ බුද්ධ ශාසනයේද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ කොපමණ සෝවාන් වුණත් සකදාගාමී වුණත් අනාගාමී වුණත් සහත් වුණත් මේ බුද්ධ ශාසනයේ ඉද මදි වීමක් නැහැ. ඒ කියන්නේ අසංකත ධාතු නිර්වාණ සාගරයේ කොච්චරවත් ඉඩ තියෙනවා. අසංකේය අප්‍රමේය පිරිසක් නිවන් දැක්කත් ඉඩ මදි වීමක් නැහැ. මේක බුද්ධ ශාසනයේ තියෙන පස්වෙනි ආචාර්ය අද්භූත කාරණේයි. මේක දකිනින් මගේ වික්ෂූන් වහන්සේලා ශාසනයේ සෙත්ලවා වාසය කරනවා. එසේ උපහාරාදය මේ මහා සාගරයේ කොතනකින් දිය බිඳුවක් ගත්තත් ඇත්තේ එකම ලුණු රාශියයිනේ. ඒ වගේ මේ බුදු සසුනේ විනය පිටකයේ සූත්‍රාන්ත පිටකයේ අභිධර්ම පිටකයේ නම් විනය පිටක සූත්‍රාන්ත පිටක දෙකේ ධර්මස්කන්ධ 42000ක් අභිධර්ම පිටකයේ ධර්මස්කන්ධ 42000ක් මේතරම් 84000ක් ධර්මස්කන්ධය අතුරින් කොතරින් දහම් පදයක් ගත්තත් ඒ දහම් පදයේ තියෙන එකම රසයයි ඒ සරසෝ විමුක්ති රසෝ එකම විමුක්ති රසයයි පවතින්නේ. විමුක්තිය කියන්නේ නිර්වාණ රසය. ඉතින් මේකම රාශියක් ඇති බව බුදු සසුනේ තියෙන 6 වෙනි ආචාර්ය අද්භූත ධර්මයයි. ඒ දැක දැක භික්ෂුන් වහන්සේලා බුදු සසුනේ සිත් අලවා වාසය කරනවා. පහරාදයේ මේ මහා සාගරයේ පත්නේ තියෙනවා මුත්තා මණි වේලුරියෝ සංකෝ ශිලා පවාලං රජතං ජාත රූපං චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ සම්මාප්පදාන චත්තාරෝ ඉද්ධිපාදා පංච ඉන්ද්‍රියානි පංච බලානි සත්ත බොද්ධංගා හරියෝ අත්තංගිකෝ. මේ බුද්ධ ශාසනයේ විදිහේ ලෞකික ලෝකෝත්තර ශ්‍රේෂ්ඨ ගුණධර්ම නැමැති රත්නයන් ආකාරයක් බව බුද්ධ ශාසනයේ 7 වෙනි ආචාර්ය අද්භූත ධර්මයයි. ඒ දැකනක භික්ෂුන් වහන්සේලා බුදු ශාසනයේ සිත් අලවා වාසය කරනවා. පහාරාදය මේ මහා සාගරයේ විශාල සත්වයන් වාසස්ථානයක්. තිමි තිමිංගල තිමිර තිංගල අජ්ජාරෝහ ආනන්ද නමින් ජෙදුන් සිය ගණන් දෙසිය ගණන් තුන්සිය ගණන් හාරසිය ගණන් පන්සිය ගණන් දිග ඇති විශාල මත්යෝ ඉන්නවා. එවාගේම අසුරයෝ ඉන්නවා. ඒ ඇත්තන් කොච්චර විශාල වුණත් මහා සාගරයේ ඇත්තන් ඉඩකඩ තියෙනවා ක්‍රීඩා කරන්න හැසිරෙන. එතකොට මහා සාගරයේදී යදුන් සිය දහස් සිය දහස් ගණන් දිග කාලයක සතුන් වාසස්ථානයක් වීම වගේ මේ බුද්ධ ශාසනයේද මහා සත්‍යයන් වාසස්ථානය. මේ බුද්ධ ශාසනයේ සෝවාන් ආර්යයන් වහන්සේලා නැමැති මහා සත්‍යෝ වාසය කරනවා. සකදාගාමි ආර්යයන් වහන්සේලා නැමැති මහා සත්‍යෝ වාසය කරනවා. අනාගාමි ආර්යයන් වහන්සේලා නැමැති මහා සත්‍යෝ වාසය කරනවා. සහතන් වහන්සේලා මෙති මහා සත්‍යෝ වාසය කරනවා. ඒ මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත්යන මාර්ගඵල ප්‍රතිලාභ කරගන්නා ලද අසංඛේය අප්‍රමේය පිරිසකට මේ බුද්ධ ශාසනයේ වාසස්ථානයක් වෙනවා. ඒකට බුද්ධ ශාසනයේ ඒ ලෞකික සැප සම්පත් ඉක්මවා මනුෂ්‍යත්වය, දිව්‍යාත්මය, බ්‍රහ්මාත්මය ඉක්මවා ලැබෙන ලෝකෝත්තර නිර්වාණය අධිගමනයේ කළේ ගාම්භීර ප්‍රඥායති ඒ සතර මඟඵල නිවන් සාක්ෂාත් කළ උතුමන්ට මේ බුද්ධ ශාසනයේ නැවතුම් පුලක් බව වාසස්ථානයක් බව බුදු සසුනේ තියෙන 8 වෙනි ආචාර්ය අද්භූත ධර්මයයි. ඔය අතරත ප්‍රඥාවෙන් අග්‍ර සරියුත් මහ රහතන් වහන්සේ, ඉරිදීන් අග්‍ර මුගලන් මහ රහතන් වහන්සේ, දුතාංගයන්ගෙන් අග්‍ර මහා සාත්‍ය මහ රහතන් වහන්සේ, ඔය වාගේ ථානාන්තරලාභී මහ රහතන් වහන්සේලා, ථානාන්තරලාභී රහත් මෙහෙණින් වහන්සේලා, ථානාන්තරලාභී උපාසක දායක පින්නතුන්, ථානාන්තරලාභී උපාසිකා දායිකා පින්නතුන් මේ විදිහේ 10000 දෙනාට බුදු ශාසන වාසස්ථානයක් වුණා. ඒ නිසා බුදු ශාසනයෙහි මේ අටවෙනි ආචාර්ය ධර්මයේ අනුස්මරණය කරමින් මගේ ශ්‍රාවකයෝ බුදු සසුනේ සිත් කලවා වාසය කරනවා. මේ ප්‍රවෘතිය එදා ඒ පහාරාද අසුරේන්ද්‍රයාට සරුවඥන් වහන්සේ දේශනා කරන වෙලාවේ ඔහුගේ සිතේ ඇඳී දැඳී තිබුණු ප්‍රශ්න රාශියක් ඉබේම निराකූල වුණා. එවාගෙම පැමිණි අසුර පිරිසටද අනාගත හේතු සම්පත් වෙන උතුම් ධර්ම දේශනාවක් බාටපත් වුණා. මේ දේශනාව තුළින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට විශාල අදිෂ්ඨානයක් හිතුවා ගන්න පුළුවන්. ඒ අදිෂ්ඨානය තමයි දැන් මේ බුදු සසුන අනුපිළිවෙලින් ගැඹුරු වී තියෙනවා. සීලයෙන්, ක්‍රියාවෙන්, ප්‍රතිපත්තියෙන් මේක අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ. අපිට මේ කරන දාන සීල භාවනා ආදී කුසලයන්ගේ ශක්තියෙන් අපට අනුපිළිවෙලින් පහත් බෝධියේ පසේ බෝධිය ලෝතර අධිසම්බෝධිය දක්වා මෙහෙත නොවි මහන්සි නොවි අතරමන් නොවි නොකඩ නොවි කඩ නොවි දිගෝත අසවල් බෝධියානේ දක්වා මේ පිළිවෙත් ගමන යාගන්ට අපට අනුපූර්ව නිල්ල වූ අනුපූර්ව ප්‍රවණ වූ අනුපූර්ව ජඹුරු මහා සාගරයේ වගේ අනුපිළිවෙලින්ම දිනුවෙන් දිනුවට ආගන්න ශක්තිය ලැබේවා කියලා අපි අදිෂ්ඨාන කරන්නේ. මහා සාගරයේ වරමික්මෝණය තුන වගේ අපට මේ සම්බුද්ධ ශාසනය අපි පිහිටා සිටින සීලයේ නෙමෙති වරල කිසිම දවසක ලාභ, යත, ඥාති, අංග, ජීවිත මොනම හේතුවක් නිසාවත් උල්ලංඝනය නොකොට වරල ඉක්මවන්නේ නැතුව මේ සීලස්කන්ධයේ මනයෙන් පරිපූර්ණ කරන්නට අපට ශක්තිය ලැබේවා කියලා අපි අදිෂ්ඨාන කරන්නට ඕනේ. එවාගෙම මහා සාගරය මෘත සාරේලියක් එක්ක මලකුණක් එක්ක ජීවත් වන යතු වගේ අපට කනුම දාසවත් දුස්සීල පාප ධර්ම අලග්ජීන් සමග වාසය කරන්න නොවේවා. අපිද කවරදාකවත් අලග්ජී දුස්සීල බාටපත් නොවි සුවිසුද්ධෝ සීලවන්තයන් හැටියට ජීවත් වෙන්නම ලැබේවා කියන අදිෂ්ඨානය අප ඇති කරගන්න ඕනේ. එවාගෙම බුදු ශාසනයෙහි සතර වර්ණයෙන් පැවිදි වූ සීලමු දිනාම එකම ශ්‍රමණ සාක්‍ය පුත්‍ර භාවයට පත් වෙනවා වගේ අපට මේ බුදු සසුන තුළ ජීවත් වෙන කාලේ මොනම දෙයක් නිසාවත් මාන්නයක්, අහංකාරකමක් මොනම හේතුකින්වත් හීනමාන, මධ්‍යමමාන හීනමාන සේයමාන සරිසමාන කියන මොනම මාන්නයක්වත් ඇති නොවි නිමතමානීව මේ ගුණ පුරා ගන්ට ලැබේවා කියලා අපි අදිෂ්ඨාන කරන්නේ. එවාගේ මහා සාගරයේ කුප්පමණ ගංගා ජලය, අහස් ජලය ගලාගෙන ආවත් පතිත වුණත් මහා සාගරයේ ඉදමදි වීමක් නොවෙන වගේ අපට කුප්පමණ ධර්මයේ ඉගෙන ගන්න ලැබුණත්, කුප්පමණ බහන භාවනා පිළිවෙත් හොයා ලැබුණත් එයින් කවදාකවත් ඉදමදි නොවි ඒ කියන්නේ සෑහීමකටපත් නොවි දැන් ඉතින් අපි ඉගෙන ගන්න ඇති, දැන් ඉතින් අපි භාවනා කළ ඇති කියලා සෑහීමක් නොවි අපට දිගට ඒ සමන් බලාපොරොත්තු වන බෝධි ඥානේ සාක්ෂාත් වෙන තුරුම මේ ධර්මයෙන් ප්‍රතිපත්තියෙන් ඉරේ ඉතිරේ මුඳුන් පමුණවා ගන්නට ලැබේවා කියලා අපි අදිෂ්ඨාන කරන්නට ඕනේ. එවාගේ මහා සාගරය එකම නුල්ලාසෙන් යුක්ත වූ වාසී එකම විමුක්ත රසයෙන් රසවත් වූ මේ බුද්ධ ධර්මයේ තුලින් අපට අතරක් නැර මේ විමුක්ති රසය විඳ ගන්නට තව තව ශක්තිය ලැබේවා කියලා අපි අදිෂ්ඨාන කරගන්නට ඕනේ. මහා සාගරයේ දසවිද රත්නයන් තාකරයක් වූ වාසේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම නැමැති කටනාකරයක් වූ මේ සම්බුද්ධ ශාසනයෙහි අපට දවසින් දවස උදාර උදාරතර මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම නැමැති සංඛුවන් සත්න වර්ග දරාගන්න කලඳගන්න සන්තල් නිදහම් කරගන්න ලැබේවා කියලා අපි අදිෂ්ඨාන කරන්නට ඕනේ. එවාගේ මහා සාගරයෙහි යුදන්සිය දහස් තලයන් විශාල සතුන්ට වාසස්ථානයක් වූ වාසේ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් මාර්ගපාලාදී මහෝත්තමයන්ට මේ බුදු සසුන වාසස්ථානයක් වූ වාක් මෙන් අටටත් ඒ මාර්ගපාලාදී උත්තමයන් වහන්සේලා අනුව යමින් අප ලබා ගත්තේ මේ බුද්ධ ශාසනයේ උසස්ම පිළිවෙත් සාරයම ඥාන අභිඥා විදර්ශනා ඥාන මාර්ගඵල ලෝකරමින් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන්ම එදා සරුවඥන් වහන්සේ පහරාද අසුරේන්ද්‍රයාට අසුර පිරිසට මේ දේශනාව ප්‍රකට වූ වෙලාවේ අසුර පිරිස පුදුමාකාර ප්‍රසාදයකට ප්‍රීතියකට සෝමනස්සයකට ධර්ම රසාස්වාදයකට පත් වී සරුවඥන් වහන්සේ ස්තුති කරලා වැඳ නමස්කාර කොට පිළිගත්තා. ඉතින් මේ පහරාද අසුරේන්ද්‍රයා අමතා දසු බැවින් මේ සූත්‍ර දේශනය හඳුන්වන්නේ පහරාද සූත්‍රාන්ත දේශනාව නමින්. මෙය අංගුත්තර නිකායේ අටක නිපාතේ දෙවන වර්ගයේ නවමෙදි සූත්‍රයයි. අංගුත්තර නිකායේ අටක නිපාතේ දෙවන වර්ගයේ නවමෙදි සූත්‍රයයි පහරාද සූත්‍රය. කැමති කෙනෙකුට කියවලා බලන්න පුළුවන්. සූත්‍රය වශයෙන් බොහොම කෙටි. නමුත් අර්ථ වශයෙන් බොහොම පුතුලයි. ඒ පැතුලිච්ච අර්ථ රහසක් මෙහි තියෙනවා. තිමේවා නැවත නැවත කියවනකොට අහනකොට හිතනකොට ආවර්ජනා කරනකොට අපේ චිත්ත සංකල්ප වලට විශාල සම්පහසනයක් එනවා. අපි මේ කරන ක්‍රියාවන් මොනතරම් සාර්ථකද නොසිස්ද කියන ගැන අපට බලවත් ප්‍රීතියක් සොම්නසක් ඉඳගන්න පුළුවන්. ඒ නිසා මේ මාචාර්ය අද්භූත ධර්මයන්ගෙන් කිරි ඉතිරි පවත්න සම්බුද්ධ ශාසනයකට උරදී ළඟදී සසුන් පිළිවෙත් පුරන අපි සෑම දෙනාට එදා ඒ සරුවක්යන් වාසයේ දෙසූ පරිද්දෙන් මේ ආචාර්ය අද්භූත ධර්ම අටම අපේ සංකාන තුල සංපත් කරගෙන දරාගෙන පිහිටවාගෙන මේ වඩන සීල සමාධි ප්‍රඥා ගුණ ධර්මයන් අතරක් නෑර පවත්වාගෙන යන්නට අපට ශක්තිය ලැබේවා. ඒ මේ ප්‍රතිපත්ති ධර්ම සාරයෙන් සරුවක්යන් වහන්සේට බුද්ධ පූජාවක් වේවා, ධර්ම රත්නයට ධර්ම පූජාවක් වේවා, සංඝ රත්නයට සංඝගත පූජාවක් වේවා, පුරුතුමන් වහන්සේලාට ගුරු පූජාවක් වේවා, අපට මේ කුසල ධර්මයන්ගේ ශක්තිය පාරමී බාටපත් වේවා. ඒ පාරමී ශක්තියෙන් අපේ සන්තාන තුන සත්‍විස් බෝධිපාක්ෂි ධර්මයන් රෝපණය කරමින් වැඩි දියුණු කර ගනිමින් ඉදිරියටම ආසන්නම ගිල ඉදිරියටම ගමන් කරමින් අර අභික්කම සුමේද අභික්කන සුමේද කියන වගේ හරන්න හරන සුමේද කියන වගේ නැවත නැවත මේ ප්‍රතිපත්ති සාර ධර්මයන් මතු කරමින් ඒවා දරා ගනිමින් ඉදිරියට ගමන් කරමින් අපි බලාපොරොත්තු වන බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවීතනදී පැමිණවදාල අජරාමර සාන්ත ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීම දක්වා අපරාජිත ඉදිරිය ත්‍යාගන් අපට සත්‍ය බලය ධෛර්ය වීරිය ආරක්ෂාව ආශිර්වාදයේ ලැබේවා වැඩේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්දිතා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්දිතා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්දිතා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ. ධර්ම ශ්‍රවණී කීමේ කුසලානි සංස බලයෙන් සමිත දෙලොව ජයගෙන පැතු බෝධීන් අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා. ධර්මානුශාසනා ප්‍රයත්තු දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සමනිට සිසිලස තුළින් ප්‍රචාරය වන ධර්ම දේශනාවන් මුදල් ඉපැයීමේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නාමෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.